ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මුක්තදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්ථේ ප්‍රඥානි පාපකානි කම්ම සමාදානානි පයෝග සම්පත්ති ප්‍රතිබාල්හානි නවිපච්ඡන්ති අත්ථේ කච්ඡානි කල්යානානි කම්ම සමාදානානි පයෝග සම්පත්තිං ආගම්ම විපච්ඡන්ති කී. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍රවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සර්වඥතා ඥානෙ මුල් කොට ඇති අනන්ත ඥාන ධාතුන් විවරණේ කරන ඥාන විභංග දේශනේයි තී සූත්‍ර පාඨයක් මේකේ වුණේ. මෙහි කෙටි තේරුම මෙහිමයි. ඒකච්ඡානි පාපසානි කම්ම සමාදානානි කතං අකුසල කර්ම බලය අයෝග සම්පත්‍ය ප්‍රතිබාල්හානි නලිපච්ඡන්ති. කිදෝරින් සුසිරිත හැදීසේ හැසිරීම නම් වූ ප්‍රයෝග සම්පත්‍ය නිසා විපාක නොදී යනවා අත්ති ඇත. අත්තේ කච්ඡානි කල්යාණානි කම්ම සමාදානානි. ඇතැන් කුසල ධර්මයෝ පයෝග සම්පත්‍යින් ආගම්ම විපච්ඡන්ති අත්ති. කිදෝරින් සුසිරිත පිරියම නම් වූ ප්‍රයෝග සම්පත්‍යයට පත්වීම නිසා විපාක දීමනාවක් ඇත. මේකයි මේ කෙටි තේරුම. මේදී සම්පත්‍ති හතරක් තියෙනවා, කුසල අකුසල කර්ම, විපාක දෙන නොදෙන. ගති සම්පත්‍තිය, උපදි සම්පත්‍තිය, කාල සම්පත්‍තිය, ප්‍රයෝග සම්පත්‍තිය කියලා සම්පත් හතරක් තියෙනවා. ඔය සම්පත් හතරේදී අකුසල විපාක යටපත් වෙනවා, කුසල විපාක ඉදිරිපත් වෙනවා. එයින් ගති සම්පත්තියේ කිමේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක වැනි සුගතියක ප්‍රදී සිටිනවා නම් කුසල විපාක වැඩිමින් ඇති වෙන්නේ. උපදි සම්පත්ති කිමේ රූප සම්පත්තියයි, රූප සම්පත්තිය ඇතිනම් කුසල විපාක වැඩිමින් ලැබෙනවා, අකුසල විපාක යටපත් වෙනවා. කාල සම්පත්තියෙන් සුභික්ෂ කාල පරිච්ඡේදයයි, හොඳ රාජ්‍යයක් තියෙන කාලේ, හොඳ රත්නත්‍රේ බබලමින් පවත්නා කාලවල සත සුභික්ෂ වෙනවා, සත ස්වයං පෝෂිත වෙනවා. ඒ කාලයේදී අකුසල විපාක යට වෙනවා, කුසල විපාක මත වෙනවා. ප්‍රයෝග සම්පත්තිය කියන්නේ කයින් වචනින් සිතින් සුසිරිත කිරීම, කුසල් කිරීම. ඒ කුසල කිරීම නිසා අකුසල විපාක යටපත් වෙනවා, කුසල විපාක මත වෙනා විපාක දෙන්න පටන් ගන්නවා. ඒකයි කෙටි තේරුම. පින්තුන් අහලා ඇති එහෙම සිද්ධ වීම. අපේ සරුවක්ඥන් වහන්සේ කෝලිය ජනපදයේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටියා දීගලම්බ කියන ගම්මානයේ ඇසුරු කොටගෙන. මේ දීගලම්බ කියන ගම්මානයේ සිටිය තරුණයෝ දෙන්නේ එවකට තවුස් පැවිද්දෙන් ප්‍රවිදි වී එක්කෙනෙක් ධානාභිචාලාභීව සිටියා. අනිත් කෙනෙක්ා ගමට ආපසු ඇවිල්ලා විවාහපත් වෙලා අත දරුවේ ඇති කාලයේදී දරුවත් වඩාගෙන තමන්ගේ හිත නිතරු තවුසන් වහන්සේ දකින්න ගියා. ජීව දෙමෝපියන් දෙන්න වැඳ වඳින කොට තාපසයන් වහන්සේ සුඛී හෝතු දීර්ඝායුකෝ හෝතු කියලා සෙට්ටුවා. සැප වේවා දීර්ඝාස වේවා. දරුවාලව වන්දවන කොට නිහඬ වුණා. දෙමෝපියෝ දෙන්න කිව්වා ස්වාමීනි මේ අපේ එකම දරුවයි මේ දරුවාට ආශිර්වාද කරන සේක්වා. නැත මේ දරුවාට ආශිර්වාද කළාට ලැබෙන දින හතකින් දරුවාට මාරකයක් තියෙනවා. එනිසා ඒක ආශිර්වාද කිරීම නිෂ්ඵලයි කියලා. හාලලා කිව්වා අනේ ස්වාමිනේ මේ දරුවාට කොහොමද මේ මාරකේ ඉක්මවා දීර්ඝාස ලබා දෙන පිළිවෙල අපට කියලා දෙන්නේ. එතුම අවංකවම කිව්වා මේ සම්බන්ධ වැටීමක් මට නැත. නමුත් මේ සමීපයේ වැඩි ඉන්නා සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ උතුමන් වහන්සේට නම් ඊගෙන උපදේශක් දෙන්න පුළුවන් වෙනවා ඇති ගිහින් විමසා බලන්න කිව්වා. මේ දින කෙලින්ම දරුවක් වඩාගෙන ගියා බුදුරජාණන් වහන්සේ ආරණ්‍ය සොයාගෙන. ගිහින් දෙමෝපියන් දෙන්න වඳිනකොට අර වගේම සුඛී හෝතු දීර්ඝායුකෝ හෝතු කියලා සෙත් පැතුවා. දරුවා වඳිනකොට සෙත් පැතුවේ නෑ. අයමත් ආරාධනා කළා ස්වාමීනි මේ දරුවාට දීර්ඝාස පතුණු මැනව කියලා. නැත්නම් මේ දරුවාට දීර්ඝාස නෑ. දවස් 7ක් ජීවත් වෙන්නේ. ඊටම බගෑපත්ව හඳලා වැළපිලා කිව්වා අනේ ස්වාමීනි මේ දරුවා අපේ එකම දරුවයි. මේ දරුවාට දීර්ඝාස ලැබෙන පිළිවෙතක් අවසර ලැබේවා. හොඳයි එහෙමනම් මෙන්න මේ පිළිවෙත අනුගමනය කරන්න. තමන්ගේ නිවස ඉදිරියේ පිරිත් මණ්ඩපයක් ඉදි කරන්න. ස්වාමීන් වහන්සේලා 8 නමක් 12 නමක් 16 නමක් තරම් වඩා හිඳවන්න පුළුවන් හැටියට ආසන පනවන්න. බුද්ධ ආසනයකුත් පනවා තබන්න. කොටා දරුවාට පිරිත් අහන්න සැපපීන සුදුසු ආසනයක් මේ මැද්දේ පනවලා වික්ෂුන් වහන්සේලා වඩා හිඳුවලා දින හතක් රතන සූත්‍රයෙන් පිරිත් දේශනා කරවන්න. ඉතින් මේ දෙන්න කිව්වා ස්වාමීනි අපේ නෑදෑයන් සමග හිතවතුන් සමග අපට මේ පිරිත් මණ්ඩප ඉදි කරන්නත් පුළුවන්. සංඝයාට සිව්පසින් සංග්‍රහ කරන්නත් පුළුවන්. අපට කොහොමද ස්වාමීන් වහන්සේලා ලැබෙන්නේ? භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්නා ඒක පුළුවනි අපට. මේ දෙන්න වහාම ආපසු ගෙදර ගිහින් අසල්වැසියන් කඳවාගෙන ඉක්මනින්ම පිරිත් මණ්ඩපයක් ඉදි කළා. ආසන පනවලා අයමත් දූගණාව බුදුරජාන් වහන්සේ දකින්න. භාග්‍යතුන් වහන්සේ ආරාධනා කරලා ස්වාමින් වහන්සේලා 8 නමක් ලබා ගත්තා. මේ 8 නම ගෞරවයෙන් වැඩම කරවාගෙන ගිහින් පිරිත් මණ්ඩපයේ දෙපා දොවා සුවඳ වෙලවුන් ගල් ස්වාමීන් සුවඳ තනින් සිරිපතුල් දොවා ආසනවල වඩා හිඳුවාගෙන බොහොම ගෞරවයෙන් ආරාධනා කොට දරුවා සතප්පෝල පිරිත් දේශනිය ආරම්භ කරන්න යෙදුවා. සෑදාවල් පිරිත් දේශනා කරන ස්වාමින් වහන්සේලාට ගිලන්පස වේලාට ගිලන්පස ටිකේ අනිකුත් පහස් වෙන අවස් වේලාට ඒවා දානමාන ප්‍රස්ථාන ඔක්කොම කලක වේලාට මේ දැන්නත් අසල්වැසියොත් එකතු වෙලා සිද්ධ කළා. හත්වෙනි දවසේදී සරුවක් යන වහන්සේද වැඩියා. ඒ කියන්නේ අක්කෙනී රාත්‍රියේ මේ හන්දෑවේ අතට එලි 6 වෙනිදා සංජාවේ අක්කෙනා කෙලි වෙන්න වැඩි ඉන්න වැඩියා. ඉතින් එදා රාත්‍රියේ සරුවක් යන වහන්සේ පිරිත් මණ්ඩපයේ වැඩ හිටියා. දැන් ඉතින් මේ දෙමෝපියන්නේ පුදුම සන්තෝෂයක් අදනම් අපේ දරුවාට යම්කිසි උතුම් ආශිර්වාදයක් ලැබේ කියලා. පහෝදා උදේ පාන්දර පිරිත අමාර වෙන වෙලාවේදී මේ දෙමෝපියෝ දෙන්න දරුවා වඩාගෙන ගිහින් බුදු සිරිපාමුල වැන්දෙව්වා. ඒ වෙලාවේදී සරුවක්යන් වහන්සේ මధుර මනෝහර ස්වරයෙන් සුඛී හෝතු දීර්ඝායුකෝ හෝතු කියා ආශිර්වාද කළා. දෙමව්පියන් දෙන්නට උතුරායන ප්‍රීතියෙන් කඳුළු වැගිරෙමින් ඇසුවා, මේ ස්වාමීනි කොච්චර කලක් දරුවාට අවශ්‍ය නැදෙයිද? මේ දරුවාට අවුරුදු 120ක් ආයුෂ වැඩෙනවා. සාදු සාදු ස්වාමීනි, අපට ලැබුණ මේ පිහිට අපේ ජීවිතය අමතක වෙන්නේ නෑ ස්වාමීනි, අපේ নমස්කාර වේවා කියලා ගෞරවයෙන් ඇතුත් වෙන්නා. එනාවේදී මේ දරුවාට නමකුත් සම්මත කළා. ආයුෂ වර්ධනය වෙච්ච දරුවෙක් දැලින් ආයු වර්ධන කුමාරයා කියලා. මේ දරුවා දැනටේන වාසයේ සිට පෙරුවන් සරණ පිටුවා පංචශීලයේ පිටුවා හොඳින් හික්මවා ගත්තා. කොඩා කාලයේ පටන් අටසිල් සමාදන් වෙන්න දෙමව්පියන් එක්කම පුරුදු වුණා. වැඩි කාලයක් ඉස්සෙල් පොයක් පාසා සිල් ගන්න අතරතේ මේ දරුවාගේ වයසේ ළමයි කණ්ඩායමක් එකතු වුණා සිල් ගන්න. දැන් ඉතින් සෑම පොයක් පාසා විහාරයට ගින් මේ දෙමව්පියෝයි දරුවෝයි ඔක්කොම සිල් ගන්නවා. වයස හතේදී පමණ එක් දවසක් සංඝ පිරිස අතරේ කතාවක් ඇති වුණා. පොයක් දවසක අපේ සරුවඥන් වහන්සේගේ ශ්‍රීපතුල් වැන්දවීමෙන් දීර්ඝාස ලැබුවේ මෙන්න මේ ආයු වර්ධන කුමාරයයි කියන කතාව ඇති වුණා. එතෙන්දී සරුවඥන් වහන්සේම ධම් සභා මාමණ්ඩපයට වැඩලා ඒ සම්බන්ධ විවරණයක් දේශනා කළා. ස්වාමින් වහන්සේලා අසා සිටියා, ස්වාමීනි මේ පාලන්දවීමෙන් දීර්ඝාස පමණක්ද ලැබෙන්නේ කියලා. සරුවඥන් වහන්සේ පහදා දුන්නා, නැතමානෙනි මේ වාගේ කුඩා දරුවෙකු වන්දනා කිරීමේදී කරුණා හතරක් සිද්ධ වෙනවා. අභිවාදන සීලෙස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං කියන මේ ගාථාවෙන් මේ කරුණා හතර දේශනා කළා. සිල්ලතුන් වහන්සේලාට වැඩිහිටියන් නිතර වන්දනා කරන සුළු නියතමානී පුජ්‍යලයාට කුඩා දරුවාට ආයු වර්ණ සැප බල කියන ආනිසංස හතරක් ලැබෙනවා කියන එක පාදා දුන්නා. ඥානවන්ත කෙනෙක් වඳිනවා නම් පස්වෙනි ප්‍රඥාවක් ලැබෙනවා, ආයු වර්ණ සැප බල ප්‍රඥා. ඒකෝට මේ වන්දනා කිරීමේ වැදගත්කම එතනින් පැහැදිලි වුණා. වන්දනා කිරීමේදී කායික වශයෙන් ව්‍යායාමයක් සිදු වෙනවා. දෙදන දෙවැළමෙට නළල බිම තබා ප්‍රසංග පිහිටුව වඳිනකොට තුන් වාදයක් බොහෝසෙන් වදිනවා. තුන් වාදයක් ඉස බිම කියලා නළල බිම කියලා වඳිනකොට ශරීරයේ ලේ ධාතුව හොඳින් හිසට ගලාගෙන එනවා. එයින් නේත්‍ර ප්‍රසාදයේ ඇති වන නිද්දක බොහොම ප්‍රසන්න වෙනවා. එවාගෙම මොළයේ පහසෙන් ලේ ධාවනී කිරීම නිසා එමගින් නිරෝගී භාවය දීර්ඝාසයත් ලැබෙනවා. නිරෝගී භාවයයි දීර්ඝාසය ලැබීම නිසා වර්ණ සම්පත්‍ය ලැබෙනවා. කායික සෝයත් ලැබෙනවා. එවාගෙම ප්‍රඥාවන්ත බවටද පත් වෙනවා. මේක නිසා මේ ප්‍රායෝගික වශයෙන් වන්දනා කිරීමම ඒ ආයු වර්ණ සපබල ඥාන ලැබෙන්න හේතු වෙන උපක්‍රමයක්ද වුණා. පසුගිය කාලේ දුබායි රටේදී අපි භාවනා පන්තියකට වැඩි වෙලාවෙ අපි සිංහල මහත්මිය කියනවා, ස්වාමීනි මේ මුස්ලිම් ජාතකෝ මෙච්චර ලස්සන මේගොල්ලෝ 16 පස්වරයක්ම වඳිනවානි. නල්ල දිම කියලා බොහෝ වෙලාවක් වැඳගෙන ඉන්නවානි. මේ වැඳගෙන ඉන්න නිසානි මේ අත මෙච්චර ලස්සන නිරෝගීව ඉන්නේ කියලා. අපේ සිංහල බෞද්ධයන්ගේ වාසනාව නැද්ද ස්වාමීනි කියලා මගෙන් අහනවා. නැත්කෙන ඊට වඩා වාසනාව තියෙනවා. ඒක ප්‍රයෝජන ගන්න තේකයි වෙනකත් පහදා දුන්න. ඉතින් එයින්ද පැහැදිලි වෙනවා සිල්ලුතුන්න ගුණවතුන්න දමෝපියන්න ගුරුවරුන්න බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රේ නිතර නිතර වන්දනා කරනවා නම් ආයු වර්ණ සැප බල ඥාන පහම වැඩෙනවා. අන්නේ දේශනේ පවත්වන වෙලාවේ ආයු වර්ධන කුමාරයා එයින් චිත්ත ප්‍රසාදයට පත් වෙලා සෝවාන් ඵලයටද පත් වුණා. දැන් මේ දරුවාට හත් දවසකින් තිබෙච්ච මහා භයානක මාරකයේ මිදුනේ ප්‍රයෝග සම්පත්තිය නිසායි. දෙමෝපියන්ගේ පිහිටින් සත්නත්‍රයේ පිහිට ආශිර්වාදේ ළමාට ලබා දුන්නා. හත් දවසක මහා පිරිතක්, ආදර්ශක පිරිතක්, බලගතු පිරිතක් සවන් දෙන්න සැලැස්සුවා. එයින් තිබුණු විපාක වාරේ මගේ හැරුණා. අන්න කල්යමේ ප්‍රයෝග සම්ප්‍රත්‍ය නිසා අකුසල විපාක යටපත් වුණා, කුසල විපාක මතු වුණා. එපමණක් නෙමෙයි, මේ දරුවා සසරේ පින් පුරාගෙන ආපු කෙනෙක්. සෝවාන් වෙන්න තින මුහු පුරවා ගින් තිබුණා. එතකොට එදා මේ පිරිත් දේශනාවෙන් ලැබුණු ආශිර්වාදය නිසාම සුසිරිත පුරන්න පුරුදු වුණා. තිසරණී සයක නිති පන්සිල් පොහොයාට සිල් රකින්න, ඒ අනුව උසස් ගුණ පුරන්නත් මේ දරුවා කොඩා කාලේ පෙළ ගැහුණා. ඒ කියන්නේ ප්‍රයෝග සම්ප්‍රාප්තිය නිසා මොකද සිද්ධ වුණේ? අපේත භව සංසාරයේ කරගෙන ආව කුසල විපාක මත වෙලා සෝවාන් ඵලයටද පත් වුණා. මෙන්න මේක නිසා, කුසල් කිරීම නිසා අපට ජීවිතයේ අයථාපීතේ කරගත් කුසල විපාක මතු කරගන්නටත්, අකුසල විපාක යටපත් කරලා නිවැරදි යහපත් සපවත් ජීවිත පවත්වාගෙන යන්නටත් පහසුකම් සැලසෙනවා කියන එක මේ බුද්ධ වචනානුසාරයෙන් පැහැදිලිව පුළුවන් දකින්ද. දැන් අද මේ මොහොතේදී සෙටි අනුශාසනාවක් පවත්වා ස්වල්ප වේලාවක සෙත් පිරිත් දේශනයක් පවත්වනු පිණිසයි අපට කරුණාවෙන් ආරාධනා කෙලි. නිසා දැන් මේ බණ කතා මෙතින් නවත්වන අතරතේ අද මේ පින්කමේ අරමුණ වශයෙන් කරුණු කීපයක් සඳහන්වන්න තියෙනවා. එයින් ප්‍රධාන කාරණේ තමයි පින්වත් කලුණසිරියේ අභිගුණ වර්ධන මෙතිතුමාණන්ගේ ජන්මදිනයේ සිහිපත් කිරීම. මම මෙතන අවුරුදු 56ක් වෙනවානේ. 57 ලැබුවා. ඉතින් මේ දවසේ මේ මාසේ 14ද 18ද? 14. 17. ප්‍රදෙන් කින්දාස් 11යිනේ අද. මේ මාත්මයක් බොහෝම පුණ්‍යවන්ත ජීවිතයක් ගෙවන්නේ, හොඳ සත්පුරුෂ කල්යාණ මිත්‍ර දෙමෝපියන් දෙන්නේ සහෝදරියන් කීප දෙනෙක් එක්ක තමන්ගේ පුණ්‍යාත්මයේ ජීවිතය ඉතා හොඳ බෞද්ධ ජීවිතයක් බාටපත් වුණේ අකීක භව සංසාරයේ කඩගෙන මහා කුසලයක විපාකයකින්. එවාගේම තමන්ගේ ඉදිරි ජීවිතය සඳහා සහභාගීව සිටින පින්වත් ස්වර්ණ අභය ගුණ වර්ධන මහත්මනීද සම්බන්ධ වීමෙන් තවත් ඒ පුණ්‍ය ඵලයේ උසස් බවටපත් වෙන්න හේතු වුණා. එවාගේ පින් ඇති ගරු දෙපළක් දෙක ලැබීමෙන් තවත් ඒ පින බබලෙන්න ගත්තා. ඒ වාගේ වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිතයේ මේ කරන දාන සීල භාවනා කුසලයන්ගේ ශක්තියේ විශේෂ ආශිර්වාදයක් ලැබලා බොහෝ කාලයක් නිරුපද්‍රුතව නිරෝගීව දෙලව දියුණුවේ කටයුතු, නිවන් මඟ පාරමී ගුණ කිරීමේ කටයුතු සපුරා ගැනීම පිණිස සත්නත්‍ය ආශිර්වාදයෙන් ලැබෙන උතුම් පුණ්‍ය නිදාණයක් මේ මොහොතේ නිදාං කරගත්තා කියාපේ මෛත්‍රියෙන් සදාං කරන්නට ඕනේ. ඒකම තවත් විශේෂ කාරණයක් තමයි එම පින්වත් අනුරසිනී අභිගුණ වර්ධන මෙතිතුමාගේ තේ ස්වාන්න අභිගුණ වර්ධන මෙතිණියගේ දයාබර ජේෂ්ඨ දීතුර රත්නේ වෙන කනිෂ්ක අභිගුණ වර්ධන දරුවා දැන් ඉතින් අවුරුද්දකට වැඩි කළා ඕස්ට්‍රේලියාවට වෙලා මේ ළඟදී ඇවිල්ලා තියෙනවා ඒ ගිහාන් මහත්මයා සමඟ. ඉතින් ඒ දරුවා බලාපොරොත්තු වෙන වාසනාවන්ත පුණ්‍යවන්ත දරු සම්පත්තියක් ලැබේවා කියලා. ඉතින් මේ කුසව දරුවාටත්, මේ මමතුමියටත්, මේ පියාටත්, මේ හැමදෙනාට රත්නත්‍රේ ආශිර්වාදේ ලබා ගැනීම මේ පින්කමේ තවත් විශේෂ අරමුණක් වෙනවා. එනිසා අද ප්‍රයෝග සම්පත්තියේ වශයෙන් සිදුවෙන සුසිරිත පිරීමේ උතුම් කුසලයක් මුදුන්පත් කර ගැනීමෙන් ලැබුණු මේ ආශිර්වාදයේ ඒ දරු දෙපළටත් ඒ කාන්තෙන් මෙලව උසස් ප්‍රාර්ථනා මුදුන් පමුණවාගෙන දෙලොව ජයගෙන නිවන් මඟ යගැනීමට හේතු වෙන පුණ්‍ය නිධානයක් බාටපත් වෙනවා, පත් වේවා කියලා අපි ආශිංසනය කරනවා. දැන් මහා සංඝ රත්නේ ඉතාම කරුණාවෙන් සෙත් පිරිද්දේශනාවක් පවත්වනවා. ඒ සෙත් පිරිද්දේශනයේ පවත්වන සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලාගේ සීලාදී ගුණානුභාව බලයෙන් එවගේම තුන් ලෝකයේ තපිහිටෙන ලෝපාලෝ සාන්තිනායකයන් වහන්සේ විසින් සාරා සංඛ්‍ය කල්පලක්ෂයකට ඈත කාලයේ පටන් පිරු අසීමිත බුද්ධකාරක ධර්මයන්ගේ අනුභව බලයෙන් බෝධිමූලයේදී ප්‍රතිබලාභ කරගන්නා ලද සතර මාර්ගඥාන, සතර කලාඥාන, නවාරහාදී බුද්ධ ගුණ බලයෙන් දස බල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්විදා ඥාන සද්විද බුද්ධ ධර්ම බලයෙන් සත් අභිඥා ධර්ම චුද්දස බුද්ධ ඥාන සෝලස මහා ඥාන අස්තාර සාමේනික බුද්ධ ගුණ බලයෙන් එකුණිසි ප්‍රතිවේක්ෂා ඥාන සමත්‍රිංසත් පාරමිතා ඥාන සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම ඥාන සත්‍ය සම ධර්ම ඥාන බලයෙන් අටතිස් මංගල්‍ය ධර්මඥාන අටතිස් සාරමණ විදක්ඛිඥාන සමසතලෙස් කර්මස්ථාන ඥාන චත්තාලීසාකාර මහා විපස්සනා ඥාන බලිනොත් චතුචත්තාලීසිකි ඥාන වස්තු සමපන්න සුද්‍යාවී ඥාන පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන දසටක් නිත්‍යා දෘෂ්ටි පරිච්ඡේදක ඥාන බලිනොත් මහත්යෙන් ඉතිරි අල්ලගන්න දසත්ඥාන සත්සත්ඥාන චතුහීසිති කෝටි සතසහස්‍ර සංඛ්‍යාත සමාපatti සංචාර කාර්යාත්පල වජිරඥාන බලිනුත් අනන්තන සමන්වාගත සමන්තපත්තානි මහා ප්‍රකණි විෂයන්තරගත ගාම්භීර ඥාන බලිනුත් ඉන්ද්‍රිය පරෝපරි ඥාන ආශ්‍යානුසය ඥාන බලිනුත් යමක මහා ප්‍රාඥාරී ඥාන මහා කරුණා සමාපatti ඥාන බලිනුත් සරුවඥතාඥාන අනාවරණඥාන බලිනුත් ස්වාසුදාස ධර්මස්කන්ධ බලිනුත් විජයශ්‍රී බෝධිරාජානන් වහන්සේගේ අනුභව බලිනුත් දන්ත ධාතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේගේ අනුභව බලිනුත් අෂ්ඨ ද්‍රෝණියක් සලොස් නැලියක් සරුවඥ ධාතුන් වහන්සේගේ අනුභව බල මහිමිනුත් සන්නංකර මේනංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සුමන දේවත සෝභිත අනුමදාසී පදුම නාරද පදුමුත්තර සුමේද සුජාතේ පියදාසී අක්ඛදාසී ධම්මදාසී සිද්ධාත්ථ තිස්ස කුස්ස විපස්සී සිටී එස්සබෝ කකුසන්ද කොනාගමන කාශ්‍යප ගෞතම නම් වූ අටේසි බුදුරයන් වහන්සේ ඥානුභව බලයෙන්නේ එයින් ඇසාතීතේ පාල වූ පංලක්ෂ දොළොස් දාසක් සරුවඥන් වහන්සේගේ අනුභව බලයෙන්ද එයිනුත් ඇතාතීතේ පාල වූද මතුවනාගතේ පාලවන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආදි කොට ඇති අනන්ත අපරිමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධඥාන බලයෙන්ුත් අනන්ත බුද්ධ ගුණානුභව බලයෙන්ුත් අනන්ත බුද්ධ තේජානුභව බලයෙන්ුත් අනන්ත බුද්ධ ඍද්ධානුභව බලයෙන්ුත් සත්නත්‍රේ සතු අතුතුන් සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂානුග්‍රහ බලයෙන්ුත් මේ උතුම් පිළිතේ සවන් දෙන පින්වත් සෑම දෙනාට සිතක් ශාන්තියක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක්ම වේවා පුණ්‍යාත්මී ජන්මදිනයේ සිහිපත් කරන පින්වත් අනුරසිරි අභේගුණ වර්ධන මෙතිතුමානන්දත් රාමියේ පුත්‍රලාභයක් බලාපොරොත්තු වන පින්වත් කනිෂ්ඨා අභේගුණ වර්ධන දේනියටත් කුසවන් දරුවාටත් ජිහාන් මහත්මානන්දත් ඒ දරු දෙපළගේ මෞකයේ සතර දිනා වහන්සේටම අනිකුත් මේ සහභාගී වන මහත්තුරු මව්වරු දූදරු ඥාති මිත්‍ර හිතවත් සෑම දිනාටමත් සේනක සේවිකාදීන්ටත් මේ නිවසටත් මේ භූමියටත් සිතක් ශාන්තියක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක්ම වේවා අසනීපතං අපල උපද්දරව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධ කණවින කොඩි වින බන්ධන ඇස්වා කටවා හෝවා අඬෝවා අලාභ ආයස නින්දා පාස දුක්ඛේන්දා සියල හිරු දුටු අඳුරු සේ විහෙත විද්වාසනේ වේවා පබන පීවරක් ගානේ රත්නත්‍රය සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසර සතුරු ගිනි ජල වශවිස අවියා උදාන විපත්ති වලකේවා උපපේල උපච්ඡේදක අකුසල විපාක වාර ප්‍රතිබාහණේ වේවා උපස්තම්මක කුසල විපාක නම් සිටීමෙන් දීර්ඝාස ලැබේවා කායික පීඩාදියක් නොවී කායික මානසික සනසිල්ලේ මෙලව දුණෝ පරලෝ සුගතියේ සාන්ත නිවන පිණිස කටයුතු කිරීමේ පින රත්නත්‍රය ආශිර්වාද පිහිට වේවා ගුණ නුවණින් ධන දානේ යසීතුරින් ආයු වන්න සතබල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීල සිව්බඹ විහෙරණ සතර සංග්‍රහවත්තු දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනින් දින දිනු වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා දින්සත් සත්වර්ෂාධික කාලයක් අතරක් නැරෙ මේ බුදු සසුනේ පාරමී පුරා මෙලව ජාගන පරලෝ ජාගන සසර ජාගන කෙලසුන් ජාගන ආත්මේ ජාගන අපරාජිත බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවේසන සේවදාලය අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාම මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම කෙක්ඛත්නත්‍ය ආශිර්වාදේ පිහිට වේවා. එවගේ පින්වත් කනිස්කාභේ ගුණවර්ධන දීනියගේ කුස තුන ඉන්නා වූ පුණ්‍යවන්ත ධර සම්පත්තිය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ දරුවා ආයුෂයෙන් වර්ණයෙන් සපයෙන් බලෙන් ප්‍රඥාවෙන් ගුණයෙන් නුවණින් යසසින් නිසුරෙන් පිණින් ඥානයෙන් සෑම දෙයක්ම අගතන්පත් වූ පුණ්‍යවන්ත දරුවෙක් වේවා. ඉතාමුත්‍යං සුභමෝතකින් සමන්ගේ වාසනාවන්ත උත්පත්තිය සිද්ධ වේවා. දරුවාටත් මවටත් පවුලේ සෑම දෙනාටත් එමගින් සිතක් ශාන්තියක් සැලසී පුණ්‍යවන්ත බෝසත් දරුවෙක් බාටපත් වී දෙලව ජයගන්න නිවන් මඟ පාරමී පුරා ගැනීමට හේතු සම්ප්‍රත්‍යති රාහුල කුමාරයන් වහන්සේ වැනි පුණ්‍යාත්මයේ දරුවෙක් බාටපත් වේවා. එමගින් සෑම දෙනාගේ සංකල්පන මුදුන්පත් වී දෙලව ජයගන්න ප්‍රතෝබෝධි ඥාන වලින් ශාන්ත නිර්වාණ අවබෝධයේ තෙක්ම මේ පිරිත් දේශනේ ආශිර්වාදේ හා රත්නත්‍රය ආශිර්වාදේ පිහිට වේවා කියන මෛත්‍රියෙන් පැවැත්වෙන සෙත් පිරිත් දේශනේට සාවධානව සමන් දෙන්න. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකමිදු අනුත්තරෝ පුරිස ධම්මසාරථී සත්තා දේවමනුස්සානං බුද්ධෝ භගවාති. ස්වක්ඛාතෝ භගවතෝ ධම්මෝ සම්දික්ඛිතෝ අකාලිකෝ ඒපාසිකෝපනයිකෝ පච්චන්තං වේදිතම් භෝවින්නෝහිති. සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. ඥාය ප්‍රතිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. සාමීචි ප්‍රතිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. යදිදං චක්කානි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලායේස භගවතෝ ශ්‍රාවක සංඝෝ. පාහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ. අනුන්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සාති. ඒවං බුද්ධං සරණං ධම්මං සංඝං ච භික්ඛවෝ. දයං වාචං විතන්තං ආලෝමං සෝනේ සකීති. ඒතේ සච්ච වඤ්ඤේන පාතු ත්වං රතනත්තයං. ඒතේන සච්ච වඤ්ඤේන පාතු ත්වං රතනත්තයං. ඒතේන සච්ච වඤ්ඤේන පාතු ත්වං රතනත්තයං. කෝටි සත්සංසේසු චක්ඛවාලේසු දේවතා. යස්සානං ප්‍රතිගන්හන්ති අංච වේසානියං පුරේ. රෝගාමනුස්සෙ දුම්බික්ක සම්භූතං තිදං භයං. කිප්පමන්තර ධාපේසී පරිත්තං තං භනමහි. යානීද භූතානි සමාගතානි බුම්මානි ආයානි වේ අන්තමික්කේ. සම්මේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ඡේ සුනන්තු භාසිතං තස්මාහි භූතානි සාමිත සම්මේමිතං කරෝති මානුෂ්‍යා පජානේ දිවචරත්තෝචාරන්තියේ බලින් තස්මාහි නිරක්ෂත අප්පමත්තා යං කිංචි වික්කං ඉදවාහුරං වා සංගේසු ආයං රතනං ප්‍රමීතං නනු සමං අත්ථි තථාගතේන ඉදං කිබුද්දේ රතනං පනීතං ඒතේන සක්චේන සුවක්ති හොතු කයං ඉරාගං අමතං පනීතං යදංජගා සක්්‍යමුනි සමහිතෝ නතේන ධම්මේන සමක්ති කිංචි ඉදං ති ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවක්ති හොතු යම් බුද්දසෙත්තෝ පරිවන්නේ සුචින් සමාධිමානං පරිකඤ්ඤමහු සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදං පිදම්මේ රතනං පනීතං ඒකේන සක්චේන සුවක්ති හොතු යේ පුංගලං අත්ථ සතං පසන්තා චත්තානි ඒතානි යුගානි හොන්ති කේදක්ඛිනේයා සුගතං සසාවකා ඒතේ සුදින්නානි මහප්පලානි ඉදං පිසංගේ රතනං පනීතං ඒතේන සක්චේන සුවක්ති හොතු යේ සුප්පඤ්ඤුත්තා මනසාදල්හේන නික්ඛාමිනෝගතන සාසනං හි තේ පන්ති පංකං අමතං ඉදයිහේ ලන්දමුදානිම් බුතිං බුඤ්ඤමානා ඉදං පිසංගේ රතනං පනීතං ඒතේන සක්චේන සුවක්ති හොතු යකින්න කීලෝ පඨවින් සිතෝ සියා චතුම් විවාතේ වියසම්පෙකං කියෝ තතුපමං සම්පුරි සංවදාමියෝ අරිය සත්‍චාමි අවෙච්ච පන්සති ඉදම් පිසංගේ රතනං පනීතං ඒතේන සත්‍චේන සුවක්ති හොතු අරිය සංචානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති දුසප්පමන්තාන තේ භවං අත්තමං ආදියන්ති ඉදං පිසංගේ රතනං පනීතං ඒතේන සක්චේන සුවක්ති හොතු සහවංසනං සෙන සම්පදායේ තයං සුධම්මා ජහිතා භවන්ති සක්ඛාය දිට්ඨි විචිකිච්ඡිතං චේ සීලම්මෙතං වාපිය දක්ඛි කිංචි චතුහපායේහි චවිප්පමුත්ත චචාභිතානානි අභම්මකාතුම් ඉදං පිසංගේ රතනං පනීතං ඒතේන සක්චේන සුවක්ති හොතු ඉංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බෝසෝතං සපටිච්ඡාගායේ අබම්මතාදිත්තපදං සමුත්තා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සක්ඛේන සුවක්ති හෝතු වනප්පගුම් මේ අථාපුස්සිතං ඉංජිම්මාන මාසේ පඨමත් කතුපමං ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතායේ ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒකේන සක්ඛේන සුවක්ති හෝතු වරෝ වදන්නු වරදු වරහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සංඛේන සුවක්ති හෝතු තීනං පුරාණං නවං නකුති සම්භවං ඉරක්ක චිත්තායති චේ භවස්මින් තේ තීන බීජං අවිරුහිච්ඡන්දා නිම්බන්ති ධීරායතායං පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒකේන සක්ඛේන සුවක්ති හෝතු යානිද භූතානි සමාගතානි භුම්මානි වායානි වේන්තලිච්ඡේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවක්ති හෝතු යානිද භූතානි සමාගතානි භුම්මානි වායානි අන්තලිච්ඡේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවක්ති හෝතු යානිද භූතානි සමාගතානි භුම්මානි වායානි අන්තලිච්ඡේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවක්ති හෝතු ඒතේන සක්ඛේ වංජේන දුක්ඛාවෝප සමින්චුතේ ඒතේන සක්ඛේ වංජේන භයාවෝප සමින්චුතේ ඒතේන සක්ඛේ වංජේන රෝගාවෝප සමින්චුතේ පරිත්තං යං භනන්තං සනිසින්නන්තං දෝවනං උදකම් පිවිනාසේසී සම්බමීව පරිස්සයං සුත්තිනාගම්භවුත්තානං යං ච සාදේසිතං කමි හේරස්සංගුලිමාලස්සේ ලෝකනාතේන භාසිතං අප්පත්තායින් මාතේජං පරිත්තන්තං බනාමහේ යතුහං භගිනී අරියාය ජාතියා ජාතු නාභිජානමි සංචිච්ච පානං ජීවිතාවෝරෝපේතා තේන සංචේන සුද්ධිතේ හෝතු සුද්ධිගම්භස්සති යතුහං භගිනී අරියාය ජාතියා ජාතු නාභිජානමි සංචිත්තපානං ජීවිතාවෝ රෝපේතා එන සක්කේන සොත්තිතේ හොතු සොත්ති ගම්බස්සාති යතු අං භගිනී අරියාය ජාතියා ජාතු නාමිඥානමි සංචිච්ඡේ පානම් ජීවිතාවෝරෝපේතා කේන සක්කේන සොත්තිතේ හොතු සොත්ති ගම්බස්සාති යතු අං භගිනී අරියාය ජාතියා ජාතු නාභිඥානමි සංචිච්ඡේ පානම් ජීවිතාවෝරෝපේතා හේන සංචේන සොත්තිතේ හොතු සොත්ති ගම්බස්සාති යතුහං භගිනී අරියාය ජාතියා ජාතු නාභිඥානමි සංචිච්ඡේ පානම් ජීවිතාවෝරෝපේතා හේන සංචේන සොත්තිතේ හොතු සොත්ති ගම්බස්සාති යතුහං භගිනී අරියාය ජාතියා ජාතු නාභිඥානමි සංචිච්ඡේ පානං ජීවිතාවෝරෝපේතා හේන සංචේන සොත්තිතේ හොතු සොත්ති ගම්බස්සාති යතුහං භගිනී අරියාය ජාතියා ජාතු නාභිඥානමි සංචිච්ඡේ පානං ජීවිතාවෝරෝපේතා හේන සංචේන සොත්තිතේ හොතු සොත්ති ගම්බස්සාති ඒකේන සච්ච වංජේන දුක්ඛාවෝපසමුඤ්ඤුතේ ඒකේන සච්ච වංජේන භයාවෝපසමුඤ්ඤුතේ ඒකේන සච්ච වංජේන රෝගාවෝපසමුඤ්ඤුතේ තන්නං කරෝ මහාවීරෝ මිදං කරෝ නායසෝ සරණං කරෝ ලෝකහිත දීපං කරෝ ජ්‍යොතින්දරෝ කුණ්ණඤ්ඤෝ ජනපාමොක්ඛෝ මංගලෝ පුරිසාසභෝ සුමනෝ සුමනෝ ධීරෝ රේවතෝ රතිවන්දනෝ සෝභිතෝ ගුණ සම්පන්නෝ අනෝම දංගී ජනුත්තමෝ පදුමෝ ලෝක පඤ්ඤෝතෝ නාරදෝ වරසාරති පදුමුත්තර සත්තසාර සුමේධෝ අංග සුජාතෝ සම්මනෝ කංගෝ පිය දංගී නරසමෝ පක්ඛදස්සී කාරුණිකෝ ධම්මදන්සී තමෝනුදෝ සින්දන්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සංවරෝ පුස්සෝ වරද සම්බුන්ධෝ විපන්සීච අනුපමෝ සිඛී සම්මෙහිතෝ සංඛා විස්සභූ සුඛදායකෝ පකුසන්ධෝ සත්තවාහෝ කෝනාගමනෝරණංජහෝ කස්සපෝ සිනි සම්පන්නෝ ගෝතමෝ සක්්‍යතුංගවෝ පේසං සච්චේන සීලේන කන්තිමිත්ත බලේන චේ හේපිත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන චේ හේසං සච්චේන සීලේන කන්තිමිත්ත බලේන චේ හේපිත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන චේ හේසං සච්චේන සීලේන කන්තිමිත්ත බලේන චේ හේපිත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන චාති බුද්ධානං ජීවිතස්සන සක්ඛාකේන චියන්තරායෝ කාතු බුද්ධානං ධම්මං රන්සීනං සක්ඛාකේන චියන්තරායෝ කාතු බුද්ධානං ද්වක්ඛින් සමාපුරිස ලක්ඛනානං සක්ඛාකේන චියන්තරායෝ කාතු බුද්ධානං අභියත චතුන්නං පච්චයානං සක්ඛාකේන චියන්තරායෝ කාතු ඉමේ සංචතුන්නං අච්චරියානං සක්ඛාකේන චියන්තරායෝ කාතු ඒකේන සක්ඛවඤ්ඤේන අන්තරායං අශේෂතෝ නාරාදයෝ විනස්සන්තු ජයසින්දී භවන්තු තේ සිරිධිතිමති තේජෝ ජයසින්දී මහින්දී මාගුණසාගනස්ස අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සම්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ද්වක්ඛින් සමාපුරිස ලක්ඛනානුභාවේන අසීත්‍යනුං ගංජන ලක්ඛනානුභාවේන අට්ඨුත්තර සතමංගල ලක්ඛනානුභාවේන චම්බන්න රංශානුභාවේන කේතුමාලානුභාවේන දස පාරමිතානුභාවේන දස උපපාරමිතානුභාවේන දස පරමර්ථ පාරමිතානුභාවේන සීල සමාධි ප්‍රඥානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන ඉන්ද්‍රානුභාවේන බලානුභාවේන නිය ධම්මානුභාවේන චතුරාර්ය සත්‍ය ධම්මස්කන්ධානුභාවේන නව ලෝකෝත්තර ධම්මානුභාවේන අට්ඨංගික මග්ගානුභාවේන අර්ථ සමාපත්‍යානුභාවේන කල විඤ්ඤානුභාවේන මෙත්තා කරුණානුදිතා උපේක්ඛානුභාවේන සම්මෙපාරමිතානුභාවේන රතනත්ථය සරණානුභාවේන සම්මේතේ රෝග ශෝක දුක්ඛ දෝමන සුපායාසිනස්සන්තු සම්ම සංකප්පතුයං සමිංජන්තු දීඝායුකෝතු සක්වස්ස ජීවේන සමංගිකෝතු සම්මෙදා ආකාශ පම්මෙත වන භූමි තථාක ගංගා මහා සමුද්ද ආරක්ෂක දේවතා සදා තුම් මේ අනුරක්ඛන්තු ආකාශ පම්මෙත ගංගා මහා සමුද්ද ආරක්ෂක දේවතා සදා තුම් මේ අනුරක්ඛන්තු සම්බ බුද්ධානුභාවේන සම්බ ධම්මානුභාවේන සම්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාර්ය සත්‍ය ධම්මස්කන්ධානුභාවේන පිටකක්ඛයානුභාවේන ජිනසාවකානුභාවේන සම්මේතේ රෝගා සම්මේතේ භයා සම්මේතේ අන්තරායා සම්මේතේ උපන්දේවා සම්මේතේ දුම්මිනිත්තා සම්මේතේ අවමංගලා විනස්සන්තු ආයුවන්නකෝ ධනවන්නකෝ සිනිවන්නකෝ අසවන්නකෝ වන්නවන්නකෝ සුඛවන්නකෝ තු සම්බෙදා දුක්ඛානෝග භයාවේ දාසෝකා සංකා සුපන්දෙමානිකාන්තරායාපි විනස්සන්තු චතේජසා ජයසින්දී ධනං ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියායුච වන්නෝ චේ භෝග බුද්ධී චේ අසවා සතවසෝ චේ ආයුච ජීවසින්දී භවන්තු තේ මහා කරුණිකෝ නාතෝ හිතාය සම්බපානිනං පුරෙත්වා පාරමී සම්බාපත්තු සම්බෝධි මුත්තමං ඒතේන සත්‍ය වංජේන හෝතු තේ ජය මංගලං ජයන්තෝ බෝධියා මූලේ සක්ඛානන්නම් විවන්දනෝ ඒවං තුයි අංජයෝතු ජයසු ජය මංගලං සක්කත්වා බුද්ධ රතනං ඕෂධං උත්තමං වරං හිතං දේව මනුස්සානං බුද්ධ තේජේන සත්තිනා නස්සන්දු පන්දවා සම්මේ දුක්ඛාවෝප සමින්තුතේ සක්කත්වා ධම්ම රතනං ඕෂධං උත්තමං වරං පරිණාහෝප සමනං ධම්ම තේජේන සත්තිනා නස්සන්දු පන්දවා සම්මේ භයාවෝප සමින්තුතේ සක්කත්වා සංඝ රතනං ඕෂධං උත්තමං වරං ආහුනේයං පාහුනේයං සංඝ තේජේන සත්තිනා නස්සන්තු පන්දවා සම්මේ රෝගාවෝප සමින්තුතේ යං කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතු රතනං බුද්ධ සමන්නත්ථි තස්මා සත්‍ති භවං කෘතේ යං කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතු රතනං ධම්ම සමන්නත්ථි තස්මා සත්‍ති භවං කෘතේ යං කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතු රතනං සංඝ සමන්නත්ථි තස්මා සත්‍ති භවං කෘතේ නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේ සත්‍ය වඤ්ඤේන හෝතු තේ ජය මංගලං නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සත්‍ය වඤ්ඤේන හෝතු තේ ජය මංගලං නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සත්‍ය වඤ්ඤේන හෝතු තේ ජය මංගලං සම්මීතියෝ විවඤ්ඤන්තු සම්මරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සත්‍ති භවන්තුතේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම ධම්මානුභාවේන සදා සත්‍ති භවන්තුතේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම සංඝානුභාවේන සදා සත්‍ති භවන්තුතේ නක්ඛත්තයක්ක භූතානං පාපංගා නිවාරණ පරිත්තස්සානුභාවේන හන්තු තේ සංඋපන්දවේ යන් දුන්නිමිත්තං අවමංගලං චයෝ චාමනාපෝ සකුණක්ස සංගෝ පාපංගහෝදු සුපිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමින්චු යන් දුන්නිමිත්තං අවමංගලං චයෝ චාමනාපෝ සකුණක්ස සංගෝ පාපංගහෝ දුසුපිනං අකංකං සංඝානුභාවේන විනාශමින්තු දුක්ඛප්පත්තාච නින්දුක්ඛා භයප්පත්තාච නිබ්බයා ශෝකප්පත්තාච නිසෝකා හොන්තු සම්මේ පිපානිනෝ එත්තාවතාච යම්හිහි සම්බතං පුඤ්ඤසම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්මදා භාවනා නිරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා සම්මේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාම සම්බසෝ සම්මේ බුද්ධා බලප්පක්ඛා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාම සම්බසෝ සම්මේ බුද්ධා බලප්පක්ඛා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාම සම්බසෝ ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්නිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්නිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්නිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති ධර්මානුශාසනා ප්‍රයත්තු දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ